ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි මාලිකා කෝදාගොඩ නෝනා මහත්මිය ලෙසන් දිනෝනා දියණියතුළු මේ කවුරුත් ඒක රාශිය වෙලාද මේ ස්ථානයේහි විහාරස්ථානයේහි ඊටාම වටිනා ලස්සන පින්කමක් සිදු කරලා නිමවටපත් වෙච්ච අවස්ථාව. ඉතින් මේ පින්කමට උදව්පකාර කරන්නට සහයෝගය දක්වන්නට පින්කම දැකලා සතුටු වෙන්නට ඔබ හැම දිනෙකම සම්බන්ධ වෙච්ච අවස්ථාව ඔබේම දෑතින් කරපු සංසතු දානමය පින්කමක්සේ කියලා හිතලා සතුටට පත්වන්න. අද දින මේ සංසතු දානමය පින්කම විතරක් නෙවෙයි මේ විහාරස්ථානයේ පූජා කිරීමේ ඉඳන් විහාරස්ථානයක් පූජා කිරීම කියලා කියන්නේ ඉතාම ප්‍රබල කුසල ධර්මයක් සම්බුද්ධ ශාසනය සඳහන් වෙන විදිහට. එනිසා ඒ පිනටත් ඔබ හැම දිනෙකම සම්බන්ධ වෙනවා කියලා හිතලා නැවත වතාවක් කවුරු සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අද විශේෂයෙන් සිහිපත් කරන රංජිත් පෝදාගොඩ මහත්මයා අනුමෝදන් වේවා. ඒ වගේම එතුමා ප්‍රධාන මල්ලිකා නෝනා මහත්මියගේ දයාබර මෑණියන් මීට වසර 30කට කලින් මිය ගියා ඒ එල්.ඩී. කරුණාවති මාතාව ඇතුළු කරුණාවති මෑණියන් ඇතුළු ඒ සියලුම ඥාතිවරුද මේ පින සුවපත් වෙත්වා කියලා අපි පළමුවෙන්ම පුණ්‍ය ආනමෝදනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, මේ වගේ දානමය පින්කමක් සිද්ධ කරන අවස්ථාවේදී පින්තුන් බොහෝ දුර මෙහැරේ ඉඳලා මග හතර ගෙවාගෙන දිය පහදන් කරගෙන ඔබේ කාලය ශ්‍රමය ධනය කැප කරලා පින්කමකට සහභාගී වෙච්ච වෙලාවෙන් එහි උපරිම ආනිසංස සලසාගෙනයි ඔබ මෙතනින් පිට වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම ඔබ කරන මේ කැපවීමෙහි නියම ප්‍රතිඵල ඔබට ලැබෙන්නේ. විශේෂයෙන්ම සංඝසුත දානමය පින්කමක් සිදු කිරීම මේ සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී ආනිසංසදායී පින්කමක් විදිහට සැලකෙනවා. ස්වාමීන් වහන්සේ ලේඛනමක් වෙනුවෙන් අපේමක් පූජා කළත් නිතරම අප සිහිපත් කළ යුතු කාරණයක් තියෙනවා. මේ පූජාව අපි කරන්නේ එදා සැරියුත් මොගලන් ආදී ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගේ උතුම් සංඝ කරපුර වෙනුවෙන් මේ පූජාව සිදු කරන්නේ කියන බලවත් ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ ස්වාමීන් වහන්සේලා තමන් සන්තකව සියලුම වස්තුව කැප කරලා ඥාති මිත්‍රාදීන් වෙන් වෙලා සමස්ත ජීවිතයම ධර්ම අධ්‍යයනයට ධර්මයේ පුහුණු කරන්නට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සම්පූර්ණ ජීවිත කැප කළා. ඒ කැප කිරීමේ ප්‍රතිඵලයක් විදියටයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2565 ගියත් අදත් අපට නිර්මල බුදුදහම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අසහා දැනගන්න ලැබෙන්නේ ඒ ධර්මයේ කුමක්ද කියලා තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්නේ සංඝ රත්නයේ ගුණ මොනවාද කියලා අපට අසහා දැනගන්න ලැබෙන්නේ මේ ස්වාමින් වහන්සේලාගේ ඇසුර නිසා. ඒ නිසා මේ අවිච්චින්නව පැවතෙන මේ උතුම් සංඝ පරපුර වෙනුවෙන් ඔබ මේ දානය පූජා කළේ කියන ශ්‍රද්ධා සිතිවිල්ල ඔබ හැම දිනෙකම නැවත නැවතත් ඇති කරගන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට අපේ ජීවිත ලස්සන වෙන කාරණා පිළිබඳව. ඒ තමයි දානමයම් පුණ්‍ය කිරියවත්තු, සීලමයම් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයම් පුණ්‍ය කිරියවත්තු කියලා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් දේශනා කළා. මෙන්න මේ පින්කමල ලක්ෂණ ලෙස දේශනා කරන්නේ ඒකට කියනවා චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා. සිත අලංකාර කරන දේවල්, සිත ලස්සන කරන දේවල් කියලා. අපේ දෑතින් අපි දන් දෙනකොට, සිල්වන්ත වෙනකොට, භාවනා වඩනකොට අපි කරන්නේ අපේ හිතම ලස්සන කරගන්න එක. අපි බොහෝ විට බාහිර දේවල් තමයි ලස්සන කරගන්නේ. අපේ ගේ දොර, වත්ත, පිටිය, අපේ වාහනය, අපේ ඇඳුම්, අපේ කොණ්ඩය, මේ වගේ දේවල් තමයි අපි බොහෝට ලස්සන කරන්නේ නේද? නමුත් පින්තුනි, පින්කම් වල ලස්සනේ තමයි පින්කම් කරනකොට අපි අපේ හිතයි ලස්සන කරගන්නේ. මොනවගෙන්ද හිත අපි ලස්සන කරගන්නේ? හිත අලංකාර කරගන්නේ අනිත් අයට දන් දීලා. අපේ හිතේ දන් දීමේ සිටිවිල්ලෙන් අපේ හිත ලස්සන කරගන්නවා. අනිත් අයට මෛත්‍රී වඩලා අපේ හිත ලස්සන කරගන්නවා. අනිත් අයගේ දියුණුව දැකලා සතුට වෙලා මුදිතා ගුණ ඇති කරගෙන අපි සතුටටපත් වෙනවා. මේක තමයි පින්කම වල ලක්ෂණය. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්නේ හිත ලක්ෂණ කරන කාරණා තුනක් විදියටයි දේශනා කළේ. දානමයම් පුණ්‍ය කිරියවත්තු, සීලමයම් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයම් පුණ්‍ය කිරියවත්තු කියලා. එතකොට මෙන්න මේ පින්කම් තුන කරනකොට මේ කෙන කරුණ පිනුතුන උඟ අවධානයෙන් අහන් ඉන්න. මේ කාරණා තුන අපි සද්ද කරනකොට අපි මාර්ග දෙකක යනවා අපි දන්නේම නැහැ. එකක් තමයි අපි මේ කාරණා සිද්ධ කරගෙන අපි අපේ තෘෂ්ණාව සක්කාය දිට්ඨිය මාන්නේ වැඩි කරගන්නත් පුළුවන් අඩු කරගන්නත් පුළුවන්. අපි හරියට සිහියෙන් නොහිටියොත් මේ පින්කම් කිරීමේ මැතැන්වල අපේ මාන්නේ වැඩි වෙනවා. අපේ ආසාව වැඩි වෙනවා. අපේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. අන්න ඒ නිසා අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕන පින්කම් කරද්දී. නිහඬව තමම කල්පනා කරලා බලන්න පින්කමක් කළා නිමාවටපත් වුණාම ඒ පින්කම තුලින් තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වුණාද වැඩි වුණාද කියන කාරණේ. ඒ පින්කම් කරලා අපි පින්කමෙන් ඉස්මතු වෙන උත්සාහ කරනවා නම් අපි කීර්තියක් බලාපොරොත්තු වෙනවා නම් අපි ගුණකතන වැඩිපුර බලාපොරොත්තු වෙනවා නම් අපට ඒ පින්කමල නියම ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ පින්කම ආනිසංස විදියට අපි නිරෝගී සම්පතිය ලැබෙයි. දිගාසිරි සම්පතිය ලබා ගන්න පුළුවන්. රූපය ලස්සන කරගන්නත් පුළුවන්. හැබැයි ඒ පින්කමල නියම ආනිසංස ලැබෙන්නේ නැහැ. මෙවැනි දානාදී පින්දහමලෙන් අපට ලැබෙන ඉහළම රිසල්ට් එක මොකද්ද? ඒ තමයි ධර්ම ශ්‍රවණය කරන්න අහන්නට අවස්ථාව ලැබෙනවා. දානාදී පින්දහම් කිරීමෙන් අපට ලැබෙන ලොකුම ආනිසංසය කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙනවා. අපි දානය දෙන්නේ වෙනත් බලාපොරොත්තුවකින් නම් හාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන ගුණකතන ටික. හාමුදුරනේ අපි මේ දේ පූජා කළා කියලා නම කියන්නේ කියලා තමයි කියන්නේ අන්තිමට. හැබැයි හාමුදුරන්ටත් වෙහෙසක් ඒක. නම කිය කියන්න බෑ පින්නතුනි. තවම වාක් වැඩ තියෙනවා හාමුදුරන්ට. ඔබ පූජා කළා නම් ඔබ ඒක හදවතින්ම ඔබ දන්න ඔබ පූජා කළා කියලා. අමුතෙන් කියන්න දෙයක් නෑ ඒක. ඒක නිහඬව කරන්න තරමට තමයි ඒක ආනිසංස වැඩි. මේක හොඳට මතක තියාගන්න පින්නතුනි. එතකොට අන්න ඒ පින්කම් වල ආනිසංස තවත් වැඩි කරගන්න තමයි අපි මේ බණ අහන්නේ. එතකොට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය නිසි ලෙස ලැබෙන්නට නම් මේ අපි බුද්ධිමත් විදියට මේ පින්කම් කරන්නට ඕන. පින්නතුනි විශේෂයෙන්ම මේ පින්කම් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඉපදෙන සත්‍යයන්ට තියෙන ලොකුම ජීවිත අභියෝගය මොකද්ද කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ජයශ්‍රී මහ බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත් වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඥානයක් වක් ලැබුණා. ඒ ඥානයන් අතරින් එක සුවිශේෂ ඥානයක් තමයි චුතෝපපාත ඥානය කියලා කියන්නේ. සත්‍යයන් මිය ගිහිල්ලා නැවත ඉපදෙන ආකාරය ගැන නුවණ පහළ වුණා. හරියට මහා මාර්ගයක් ළඟ ඉන්නකොට එක ගෙදරක ඉඳලා තවත් ගෙදරකට පාර මාරු වෙන කෙනෙක් ඉන්නවා නම් එතන පාරයි නින කෙනාට හොඳට පේනවා ගෙදරට යන හැටි. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ මනුස්ස ලෝකේ ජීවිත ගත කළා මනුස්ස ආත්ම භාවය අතහරිනකොට බොහෝ දිනක ඉපදෙන ස්ථානය ගැන උන්වහන්සේ දැක්කා. ඇතැම් විට බොහෝම ගෞරවාන්විත ජීවිත ගත කරපු අය, බොහොම උගත් විදිහට ගත කරපු අය, ඇතැම් විට අවසන් කටයුතු බොහොම අලංකාරයෙන් කරපු අය. නමුත් මරණයෙන් පස්සේ කොහෙද යන්නේ? මරණයෙන් පස්සේ දුගති ගාමී තැන්වල යන්නේ පිණුතුනි. මේක හොඳට සිහිපත් කරගන්න, මේක අමතක කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ඊළඟට තේරුම් ගත්තේ ඇයි මේකට හේතුව කියලා. බොහෝ අය හිතාගෙන අපි දන් දෙනවා, අපි සිල් රකින්නවා, අපි සුගතිගාමි වෙයි කියලා හිතන් ඉන්නවා. ඒක වෙන්න පුළුවන්. හැබැයි පිනුතින අනිවාර්යෙන්ම වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒකට හේතු තියෙනවා. අන්න එතෙන්දී පිනුතින අපි තේරුම් ගත යුතුයි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්න හේතු වෙන ප්‍රධාන කාරණේ මොකද්ද කියලා. මේකට ඉතාම පැහැදිලි කාරණේ තමයි පිනුතුනි. අපි හිතනවා අනිත්‍යගේ දේපාලට ආශා කරලා සොරකම් කළා කියලා මේ මියන්නේ. නෑ පිනුතුනි. මරණයට පත් වෙන බොහෝ දෙනා දුගතිගාමි වෙන තමන්ගේම දේපලවලට නැත්තම් ළඟම ඥාතීන්ට දරුවන්ට මොනුපුරු මිනිබිරියන්ට ආසා කළා. අන්නේ ආසා කරන අයගේ ළඟම තමයි ඉපදෙන ගිහිල්ලා. එහෙම ඉපදෙනවා විතරක් නෙවෙයි පිනුතුනි යට හුඟක් හරදර කරනවා. මෙන්න මේකයි අනතුර. ඔබ හැමෝම දන්නවද දන්නේ මේ කාරණා? නමුත් බොහෝ විට ස්වාමින් වහන්සේලාට මිනිස්සු ඇවිල්ලා කියනවා මියගේ ඥාතීන්ට වෙන දේවල් ගැන ඇවිල්ලා කියනවා. ඔබට ඒව කියන්නේ නැහැ. දැන් මේක කියන්න බෑ ඒවා. පින්නතුනි මේ අනතුර එදා බුදුරජාන් වහන්සේ දැකගත්තා. ඒ දැකගත්තේ විතර නෙමෙයි මේ අනතුරින් බේරණ තමයි බුදුහාඳුරු බණ කිව්වේ. ඒ විතරක් නෙවෙයි සරුවත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගෙපිලි වලින් පින්ඩපාති වැඩම කරමින් ඇතැමිට වයසට ගිහිල්ලා දුර්වල වෙලා ඉන්න අයගේ ගෙවලට පිණ්ඩපාතය ගිහිල්ලා එයාගේ පිණ්ඩපාතය බාර අරගෙන එයා සුගතිගාමි වෙන මාර්ගය පෙන්වලා දුන්නා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ නිතරම සිහිපත් කළ කාරණය. සබ්බේතියේ මනාභාවෝ නානාභාවෝ විනාභාවෝ අබින්හං පච්චවේකිතබ්බං කියලා. සියලෝම ප්‍රියමනාප දේවල් වලින් Tamanට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. මෙන්න මේක තමයි අපි පුහුණු කළ යුතු කාරණේ. දවසට කී පවතාවක් පින්නොතින ඔබ සිහිපත් කරන ඔබ ඊටාම ආසා කරන දේවල් තියෙනවා නම් ඔබේ ගෙදර වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාවන් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්, වෙනත් දේපලක් වෙන්න පුළුවන්, ඉතුරු කරපු මුදල වෙන්න පුළුවන්. මේක තමන් ඉමේජින් කරන වාර කීපයක්. මේක තමන්ට අත්හරින සිද්ධ වෙනවා කියන කාරණය. මේක දන් දෙන කියලා නෙමෙයි මේ කියන්නේ. මේක යම්කිසි දවසක තමන් අත්හැරලා යන්න ඕනේ කියන එක තමම ඉමේජින් කරන්න. තමන් හිතන්න මේක. ඇස් දෙක පියාගෙන එක විනාඩියක් හිතන්න මට මේ දේවල් වලින් තා මොහොතකින් වෙන්වට සිද්ධ වුණොතින් මට මගේ හිත හදාගන්න පුළුවන්ද කියලා හොඳට බලන්න. මෙන්න මේක බැරි නම් පින්නොතුනේ අපි ලොකු අනතුරක ඉන්නේ. ඔබේ දෑතින් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානේ පූජා කළා තියෙනවා නම් අපි කවදාවත් කැමති නෑ පින්නොතුනේ ඔබ දුගතිගාම වෙනවා දකින්නට. අන්නේ අවසන් මොහොතේ දැඩිවම යමකට ආසා හිතනොතින් අපි බොහෝ විට ඉපදෙන්නේ ඊට ආසන්නම ස්ථානයක. මනස ලෝක ඉපදෙනව නම් කමන්නේ. නමුත් ප්‍රේතයන් භූතයන් වලින් ඉපදෙන්නේ, අමනුෂ්‍යයන් වලින් ඉපදෙන්නේ. ඉපදিলা කාලයක් එය දුක් විඳිනවා. එය දුක් විඳින විතරක් නෙවෙයි ජීවත් වෙලා ඉන්න එක හරි වෙහසක් ඒක. හරියට කරදර කරනවා. ඇතැමිට නිදා ගන්නවත් දෙන්නේ නැහැ පින්නතුනි. ඒ තරම්ම කරදර කරන්නා ඉන්නවා. ඉතින් මෙන්න මේකේ අනුතරින් වැළකෙන්නට නම් අපි හැකිතාම විතරට මේ ධර්ම කරුණු දෙක අපිට ඉන්නට ඕන. විශේෂයෙන් පින්නතුනි අපි බොහෝ වෙලට හිතන්නේ වයසට යන්න යන බණ ගහම අහනකොට මුගක් ලෝභකම් අඩුවේ කියලා හිතෙන්නේ. නේද පින්නතුනි? නමුත් පින්නතුනි අවසනාවක මහත පින්නතුනි බලන්න. මේ දුගති ගාමි වෙන බොහෝ අය බොහෝ වයසට ගිහින් මේ යන අය. කුඩා කාලේ මේ යන්නට එච්චර ආසාවක් නැහැ. කුඩා කාලේ රියානතුරු වලින් එහෙම මේ යන අයගේ සිද්ධීන් දිහා බැලුවාම රිසර්ච් කරපු හැම ඊයේ බොහෝ විට සුගතිගාමී තැන්වල යන්නේ. ඇතැම් විට වයසට යන්න යන්නම තමයි ලෝභකම් වැඩි වෙන්නේ. දරුවන්ට, ඥාතීන්ට, දේපළ වලට තියෙන ආසාව, ඒ වගේම අමනාප වෙච්චයගේ ලිස්ට් එක එන්න එන්නම වැඩි වෙන වයසට යන්න යන. ඊට පස්සේ එන්න එන්නම හිත පිරිසිදු වෙලා නෙවෙයි බලාගෙන ගියාම පන්සලට ගිහිපු වාර ගණනක් වැඩි සමහර විට. නමුත් විනෝදිනු කුසල් සිද්ධ වෙච්ච වාර ගණනක් අඩු ඇතැම් විට. මෙන්න මේක පින්නතුනේ හොඳට තමා මතක තියාගන්න. මේ අපට ලැබුණේ තාම දුර්ලභ වාසනාවන්ත මිනිසාත්ම භාවයක්, අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් අපට ලැබුණේ. ආවම වශයෙන් අපි මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විදියට ස්ථාවර ලෙස තමන්ගේ හිත ඉතාම ශක්තිමත් කරගන්නට ඕන. ඒක නිකන් හිතලා කරන්න බෑ පින්නතුනේ. ඒක කරන්න පුළුවන්කම තියෙන ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමත් එක්කම. දැන් අපි ඔබට කිව්වා දරුවන්ට තිනාස වයින් කරන්න කියලා. ඔබට කවදාවත් කරන්න බෑ. ඒක ඔබ අපිත් එක්ක අමනාප වෙන එක වෙන්නේ. පින්නතුනේ ඒක කරන්න නම් ඊට වඩා ඉහළ ආධ්‍යාත්මික සුවයක් තියෙන දෙයක් එතෙන් රීප්ලේස් කරන්න ඕන. ඔබ සැදැහැසිරින් දන් දෙනකොට දන් දීමේ අදහස නිතර හිතේ තියෙන්නේ. ඔබ සිල් රකින්නකොට සිල් රකින්න අදහස තමයි වැඩිපුර හිතේ තියෙන්නේ. ඔබ අම්මට තාත්තට සලකනකොට ඒ පින් සිතිවිල තමයි සිතේ වැඩිපුර තියෙන්නේ. ඔබ මෛත්‍රී භාවනා ගන්නකොට නිතර නිතර මෛත්‍රී භාවන වඩන ආසීතන ඔබට. ආනාපාන සතිය ප්‍රැක්ටිස් කරනකොට ඒ මානසික සුවය ඔබ දකිනකොට ඔබට වැඩිපුර වේලාවක් ඒකේ ඉන්න ආසීතනවා. ඔබ අනිත්‍ය සංඥා වඩනකොට ඔබට ආසයි. හිත පිරිසිදු වෙනවා, හිත ලස්සන වෙනවා. එන්න එන්නම මේ කුසල සිතුවිලි වලින් ආසාවක් එනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් අර දැඩි ආසාව තියෙන දේවල් තියෙනවා නම් දරුවෝ වෙන්න පුළුවන්, දේපළ වෙන්න පුළුවන්, රැකියාව, ඥාතීන් මේ දේවල් වලට තියෙන ආසාවට වඩා ඉහළ ආසාවක්, ඉහළ ස්පිරිචුවල් ගෝල් එකක් තමන්ට එනවා. එතකොට අන්නේ ස්පිරිචුවල් ස්ටේට්මන්ට් එකේ තමයි තමන් වැඩිපුර ඉන්නේ. ඒකෙන් කියන්නේ පල්ලෙහා දේවල් වලට සලකන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. දරුවන්ට සලකන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. දරුවන්ට දැන්ටත් වඩා සලකනවා. නමුත් ඒ දරුවන්ට හෝ ඥාතීන්ට දේපළවල් නෙවෙයි තමන්ගේ අවසාන සතුට තීරණය කරන සාධකය වෙන්නේ. ජීවිතයේ සතුට තීරණය කරන සාධකයන් ඊට වඩා ඉහළ ස්ථානයක් තියෙන්නේ. බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කිරීම, ධර්මයේ සිහිපත් කිරීම, සංඝරත්නයේ සිහිපත් කිරීම, දානානිසංස සිහිපත් කිරීම, මෛත්‍රී භාන වැඩීම, බුදුගුණ භාන ප්‍රැක්ටිස් කිරීම, ආනාපානසතිය වැඩීම, අනිත්‍ය සංඥා වැඩීම, මෙන්න මේ සිතුවිලි වලින් තමන්ගේ දවස පුරා වැඩි වාරයක් තමන් හිත කුසල අරමුණක තියාගන්නට දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි, මේත් එක දිනෙන් දින තමන්ට තේරෙනවා තමන්ගේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා කියලා. ඒ සතුට වැඩි වෙනවත් එක්කම අනිත් පැත්තෙන් සැබෑ කල්යාණ මිත්‍රයන් තමන්ට මුණ ගැහෙනවා නම්, ගැඹුරුම ධර්ම කාරණා තමන්ට අසන්න දැනගන්න ලැබෙනවා නම්, ජීවිතේ වටිනාම දේ තමන්ට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරක්, කොහොමද වඩාත්ම වටිනාම ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි උතුම ජීවිතය වෙන්නේ කියලා. අර දානාදී පින්දහම් සිදු කරන එක හොඳයි. ඒ පින්දහම් සිදු කරන්නේ අපි නිරෝගී භාවය ලබන්න, දිගාසිරි සම්පත් ලබන්න, ලස්සන රූප සම්පත්තියක් ලබන්න, ඒ සියලටම වඩා හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න ඒ සිටුේෂන් එක හදාගන්න තමයි මේ පින්කම් ටික කරන්නේ. එතකොට මේ පින්කම් කළා නිරෝගී භාවයේ දිගාසිරි ලබාගෙන විතරක් නවතින නෙවෙයි අපි මේ පින්කම් ටික කරන්නේ. මේ පින්කම් වලින් ඉහළම ලැබෙන රිසල්ට් එක තමයි හොඳම ස්පිරිචුවල් මැසේජ් එක දෙන කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නීම සඳහා එන්වයරන්මන්ට් එක සකස් කරගන්නයි මේ සියලු පින්කම් කරන්නේ. ඒක ෆේස් ටු ෆේස් හම්බ වෙන්නේ නැහැ සමහරට. අපි මේ ආධ්‍යාත්මික ඉලක්කයේ හිටියොත් අපේ ජංගම දුරකථනයට මේ කල්යාණ මිත්‍රයන් හම්බ වෙනවා. ඔබ යانے යන තැන කල්යාණ මිත්‍රයන් ඉන්නවා. නිවසේ කල්යාණ මිත්‍රයන් සමග එකට වාසය කරන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ දෙක පිනොතින අපි දන්නවා අපේ ජීවිතයේ ඉහළම ලෙස කුසල් වැඩෙන, ඉහළම ලෙස සතුට දිනු වෙන ක්‍රම දෙකයි තියෙන පිනොතින. ප්‍රධාන වශයෙන් අපිට කරුණු දෙකයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තේ මයින්ඩ්ෆුල්නස් එක, සතිමත් බව. හැකිතා මෛත්‍රී භාන වඩන සියලු සත්ව සෝපත් වේවා කියලා. ඒත් එක තමයි ආධ්‍යාත්මික විශාල වශයෙන් දිනු වෙනවා. අනිත් පැත්තෙන් සතිමත් බව වඩන්න. සතිමත් බව කියන්නේ සිහිය තමන්ගේ ශරීරයත් සිතත් ගැන නිතර අවධානයෙන් ඉන්න. මේ මොහොතේ මගේ කය කොහොමද තියෙන්නේ, මගේ සිත කොහොමද තියෙන්නේ කියලා හොඳ අවධානයෙන් ඉන්න. මෙන්න මේ අතරුණ පිනතුනි වඩාම වටිනාම දේ තමයි බුදුහාඳුර දේශනා කරන ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි වටිනාම ජීවිතය වෙන්නේ කියලා. මෙන්න මෙතනින් තමයි පිනතුනි අපි සසරම කරපු පින්කම් වල, සසරදිම කරපු වෙහෙස මහන්සියෙහි රිසල්ට් එක ලබා ගන්න අවස්ථාව. කල්පනා කරලා බලන්න පිනතුනි, අපිට හැම වෙලාවෙම රූපයක් මතක් වෙනවා. හැම වෙලාවෙම සිතන රූපයක් එනවා. ඔබේ අම්මා තාත්තා සිහිපත් කරත්, ගෙදර මතක් වුණත්, රැකියාව ගැන කල්පනා කළත්, යහළුවෙක් මතක් වුණත්, හැම වෙලාවෙම ඔබට රූපයක් නෙමෙයි මතක් වෙන්නේ. අන්නේ රූපය මතක් වෙන අවස්ථාවේ බලන්න හිතේ ස්වභාවය මොකද්ද කියලා. ඒ මතක් වෙන අවස්ථාවේදී අපට පේන්නේ රූපය දැන් තියෙනවා වගේ කියලා. මේ දැන් ඒ ක්‍රියාව සිද්ධ වෙනවා වගේ කියලා තමයි හිතෙන්නේ අපට. දැන් සිදුවෙන සිදුවීමක් විදිහට තමයි අපට පේන්නේ. දැන් බලන්න ඔබේ නිවසේ ෆ්‍රිජ් එක මතක් කරගන්න බලන්න. සීතකරණයේ ගෙදර. සීතකරණයේ මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් ඕෆ් කරපු ෆ්‍රිජ් එකක්ද? අපට මතක් වෙන්නේ ලයිට් පත් වෙච්ච ෆ්‍රිජ් එකක් නේ. නමුත් මේ වෙලාවේ ෆ්‍රිජ් එකේ ලයිට් පත් වෙලාද? මේ ගානේ ලයිට් ඔෆ් වෙලා තියෙනවා. එතකොට අපිට මතක් වෙන ලයිට් පත් වෙන ෆ්‍රිජ් එක ඇත්තටම අපි දැක්කේ කොයි වෙලාවෙද? ඒක අපි අර අවසන් වතාවට බලන වෙලාවේ පෙනෙන රූපේ තමයි මේ තියෙන්නේ. අන්නේ වගේම තමයි පිනොතන අපට ඕනම වෙලාවක යමක් මතක් වෙනකොට රූපයක් මතක් වෙන්නේ. ඒ මතක් වෙන වෙලාවේ අපි ඒ රූපය දැන් තියෙන දෙයක් වගේ හිතනවා නම් අපි ඉන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි, අපි ඉන්නේ අවිද්‍යාවෙන් ඉන්නේ. මේකට තමයි කියන්නේ ස්පර්ශ සමුදයන් තියෙනවා කියන්නේ මේකයි. අර එවලේට ඇස රූපේ චක්කු විඥානේ ඒ සිද්ධීන් ටික එකතු වෙච්ච ඒ සංසිද්ධිය මේ මොහොතේ තියෙන දෙයක් විදිහට අපි අවිද්‍යාවෙන් අරගෙන ඉන්නේ. අන්නේම අවිද්‍යාවෙන් ගන්නකම් මදුපිණ්ඩික සූත්‍රයේ දැක්වෙන විදිහට ඇසත් රූපියත් චක්කු විඥානය ආදී මේ කරුණු ඔක්කොම එකතු වෙලා ගිහිල්ලා අන්තිමටම ලැබෙන දේ තමයි ජරා මරණ දුක් ටික ස්මර්ශ කරමින් අපි ඉන්නේ. අපි කැමති උනත් නුනත් යථාර්ථයේ මේක. එහෙනම් අපි මේ තත්ත්වෙන් හිත මුදවා ගන්නේ කොහොමද? අපි යමක් මතක් වෙනකොට අතීත දේවල් විතරක් නෙවෙයි මේ ඉස්සරහා ඔබ යමක් මේ වෙලාවේ දකිනවා නම් ඒ දේ දකිනකොටත් ඔබ හිතන්න මේක මා හඳුනාගන්නේ ඇසින් නෙවෙයි ඇස නිරුද්ධ වෙච්ච තැනක මනසිනුයි මේක හඳුනාගන්නේ ඒ හඳුනාගන්න මනසත් දිගට තියෙන එකක් නෙවෙයි මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකින දැක්ස වෙන මෙන්න මේකයි ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ එහෙනම් පිනොතින අපි ජීවිතයේ කොච්චර වගේ කාලයක් ප්‍රඥාවෙන් ජීවත් වෙලා තියෙනවද මේ දෙක කලකට අපි එක තත්පරයක් ප්‍රඥාවෙන් ජීවත් වෙලා තියෙනවද අපි පිනොතුනේ සම්බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේගේ මැසේජ් එක කියන්නේ මේක මෙන්න මේකට තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ විශ්වාස කරනවා කියන්නේ මේක ඔබ බුදුරජාණන් වහන්සේට පැවිදි 24 මාධ්‍යක එකතු කළ වැඳගෙන ඉතිපිසෝ ගාථාව කියමින් හිටියත් ඔබ බුදුහාඳුරට ගරු කරා වෙන්නේ නැහැ. ඔබේ ගෙදර වෙනම කාමරයක් බුදුහාඳුර වෙනුවෙන් වෙන් කළ තිබුණත් ඔබ ඇත්තටම බුදුරජාණන් වහන්සේට ගරු කරා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත වෙන්නේ නැහැ. ඔබ දවසනේ පැය 24ම ගෙදර පිරිත් දාලා තියන්න පුළුවන්. හැබැයි ඒත් ඔබ බුදුහාඳුරන්ගේ ධර්මය ඔබ තේරුම් ගන්නවා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තා කියන්නේ මෙන්න මෙතෙන්ට ඕනෑම අවස්ථාවක හැම වෙලාවෙම අපට යමක් මතක් වෙනකොට මතක් වෙන්නේ රූපයක්. ඒ මතක් වෙන අවස්ථාවේදී රූපය අපි දැකපු රූපය නෙවෙයි තමයි මතක් වෙන්නේ. ඒ අවසාන වතාවට දැකපු රූපය දැන් නිරුද්ධ වෙලා අවසන් ඒක සීස් වෙලා ඒ ඇහත් සීස් වෙලා ඒ චක්කු විඥානෙත් නිරුද්ධ වෙලා ඒ චක්කු සංඛාසයත් නිරුද්ධ වෙලා ඒ සියල්ලම අරමුණු කරගෙන මනෝ විඥාණයෙන් ගන්න සිතුවිල්ල ස්කන්ධ පංචකයක් ය මේ වෙලාවේ පරිහරණය කරන්නේ කියලා දකින්න තමයි දැක්වෙන්නේ මෙන්න මේ දකින වෙලාව ඩියුරේෂන් එක වැඩි කරගන්න තමයි අපි මේ මනස ලෝකයට ආවෙ පින්නතුනි වෙන කිසිම දෙයකට නෙමෙයි අපි ආවේ එතකොට මෙන්න මේ ඩියුරේෂන් එක වැඩි කරගන්න තමයි හාමුදුරන්ට දාන දෙන්නේ මේ මැසේජ් එක අහගන්න මේ ඩියුරේෂන් එක වැඩි කරගන්න විවේකයේ ගන්න පහසු කණ්ඩික ගන්න ආහාර ටික උපයා ගන්න තමයි රස්සම කරන්නේ. මෙන්න මේ ඩියුරේෂන් එක වැඩි කරගන්න හොඳ මෙන්ටල් සිටුේෂන් එක හදාගන්නයි ලස්සන වාහනයක් ගන්නයි. වාහනේ හොඳට කම්ෆර්ටබල් ගිහිල්ලා ඒ ධර්මේ ප්‍රැක්ටිස් කරන යන්න තමයි වාහනයක් ගන්නේ ලස්සනට. හිතන්න එපා හුඟක් අනිත් වාහන වලට වේගෙන් යන්නේ අපි මේ වාහනයක් ගන්න කියලා. ඒකටනේ ඔබ ලස්සනට වාහනයක් ඔබට ලැබිලා තියෙන්නේ මෙන්න මේ ධර්මේ ප්‍රැක්ටිස් කරන්න. ඔබට කීකරු දරුවන් පින්වන්ත නිරෝගී සම්පන්න දරුවන් ලැබිලා තියෙන්නේ. ඒ දරුවන්ටත් මේ දහම දීලා ඒ දරුවන්ගෙනුත් පහසුකම් ටික අරගෙන ඉක්මනටම මේ ජීවිතය හිම වෙන කලින් මේ ධර්මේ ප්‍රැක්ටිස් කරන්න අපිට මේ ටික ලැබිලා තියෙන්නේ. එනිසා අපි නුතුනි මේකට තමයි සතිමත් බව කියන්නේ. මේකට තමයි සම්මා සතිය කියලා කියන්නේ. මෙන්න මේකට තමයි සම්මා විමුක්ති කියලා කියන්නේ. සම්මා විමුක්ති ඥාන දර්ශන කියලා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේලාට සියතින් ඔබ දානේ පූජා කළා සිල්වන්ත වෙලා මෛත්‍රී භාවනා වඩලා ආනිසංස ලබාගෙන නිරෝගී සම්පන්නයෙන් යුතුව කල්යාණ මිත්‍රයන් හිමි කරගෙන ඔබේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නයි බුදුහාඳුර මේ ධර්ම දේශනා කළේ මෙන්න මේ නුවණින් මේ අනිත්‍ය සංඥා වඩන මොහොතක් හරි තියෙනවා නම් ඒ මොහොත තුලදී අපි බාහිර රූපයෙන් නිදහස් වෙලා ඉන්නේ ඒ සිහිපත් කරන මොහොතේ රූපියට කොයිතරම් ඩැමේජ් එකක් වුණත් තමන්ට දුකක් එන්නේ නැහැ ඒකෙන්. ශාරීරික යම්සි වේදනාවක් එන්න පුළුවන්. ඒක ශාරීරික වේදනාවක් විතරයි ඒක මනසේ දෝමනස්යක් බවටපත් වෙන්නේ නැහැ. ඒක මානසික දුකක් බවටපත් වෙන්නේ නැහැ. තමන්ට බාහිර ලෝකයේ රූපයක් නිර්මාණය වෙන්නෙම නැහැ. ඒ බාහිර ලෝකයේ නිර්මාණය වෙච්ච රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා ඔබ දන්නවනම් ඔබට ඒ රූපයෙන් කැඩෙනවා බිඳෙනවා කියලා දුකක් හටගන්නේ. ඔබත් පන්සලට එන්න කලින් කණ්ණාඩි ළඟට ගිහිල්ලා නේද ආවේ? ඔබ කණ්ණාඩි ළඟට ගිහිපු වෙලාවේ ඔබේ රූපය දැක්ක නේද? ඔබට මෙහි ආවට පස්සේ බයක් එම ඇති වෙනවද ඒ රූපයට කවුරු හරි ගහයි, ඒ රූපයේ තිබෙන කරබුදක ගලව ගනි, කොණ්ඩේ අවුල් කරයි කියලා ඔබට දුකක් හට ගන්නවද? එහෙම හට ගන්නෑ නේ. අන්න ඒ වගේම තමයි පින්නතුනේ. ඒ යථාර්ථයම තමයි අපි මෙතෙක් කලක් අහපු දැකපු දේවල් තියෙනවා නම් විතරක් නෙවෙයි, ඔබ එළියේ නවත්තපු වාහනයත් එහෙම තමයි, ඒ කණ්ණාඩිය ළඟ රූපය වගේ තමයි. ඔබට ඔබේ ලෝකයට ඒක එන්නේ ඔබ ඒක සිහිපත් කරන මොහොතේ. ඕනෑම දෙයක් අපේ ලෝකයට සම්බන්ධ වෙන්නේ අපි ඒක සිහිපත් කරන මොහොතේ. අපේ ඇසින් දැකලා, කනෙන් අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රසය දැනිලා, මේ ඉන්ද්‍රිය හයෙන් කිසියම් ඉන්ද්‍රියකින් ඒක ගන්න අවස්ථාවයි අර කණ්ණාඩිය ළඟට ඉබලා බලනවා කියලා කියන්නේ. ඒ බලන මොහොතේ විතරයි ඒක තියෙන්නේ. ඒක අයින් වෙනකොටම ඉවර වෙනවා එතන. පින්නොතිනි මේක දවසට එක තත්පරයක් හරි හිතන්න මේක. මේක හිතේමත් එක්ක ඔබේ සියලුම ආධ්‍යාත්මික ගුණාංග දිනු වෙනවා. මේක සිහිපත් කිරීම තමයි තාම ප්‍රබලම කුසලයේ විදියට බුදුරජාණන් වහන්සේ වේලාම සූත්‍රයේදී දේශනා කළේ. ඔබ මුළු ජීවිත කාලයක් කරපු තින් කන්ටිකේක ගොඩක දැම්මත් මේ යථාර්ථය හරියට නොනින් එක විනාඩියක් ඔබ සීකරොතින් අර සියලුම තෙන්කම්කට වඩා මේක අනිසංස වැඩි. ඒ විතරක් නෙවෙයි, ඔබ මේකේ සාජක දකින්න දකින්න ඔබේ ජීවිතයේ සිහින කුමාරයා සිහින කුමරිය වෙන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන් තමා සිතන මොහොත. සියලු සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන වෙලාව. ඒ බලන මොහොත තුළ මුළු ලෝකයක් තමන්ට අහිමුණත්, මේ ශරීරය තමන්ට අහිමුණත් ඒ කිසිදු දුකක් මනසට නොවන විදියට අපි තාම ශක්තිමත් ජීවිතයට මොහොන දෙලේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ සිතුවිල්ලෙන් ඉන්න මොහොතක් තුළ අපි කිසිදාක පිනතුනේ දුකට ගාමි වෙන්නේ නැහැ. අපි වගේම අපේ දරුවනොත් ඥාතියනොත් මේ ධර්ම මාර්ගයට හැකි තාක් ඉක්මනින් ගන්න පිනතුනේ. ඔබේ ලෙන් දහදියෙන් බිහි වෙච්ච ළමයේ දරුවේ දුකට ගාමි වෙනවා දකින්න ඔබ කවදාවත් කැමති නැහැ. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම මේ දහම හැකි තාක් ඉක්මනින් දරුවන්ට දෙන්න. දරුවන්ට උගන්වලා ඉවරලා දහම දෙනවා කියන කතාවක් නෙවෙයි. දරුවන්ට තේරෙන වයසින් දහම මේකේ අනිත්‍ය දුක් අනාත්ම කියන වචන තුන හරි දරුවන්ට කියවන්න. දරුවන්ට හොඳට අධ්‍යයනය එකතු කරලා වන්දන්න. හොඳට පිළිම වහන්සේ ඉදිරිපිට දනගස්සලා වන්දන්න. ඒව කළා දරුවෝ මේ දහමට යොමු කරන්න. එනිසා ප්‍රමාදීව දහම් තුල හැසිරෙන්නට අපි මේ ඊටාම ආනිසංසදායි දානමය පින්කමක් සිදු කරගත්තු මේ අවස්ථාවේදී අපි ඔබ හැම දිනකට ආශිර්වාද කරනවා. ඉතින් මේ පින්කම විශේෂයෙන් සිදු කළේ මීට වසරකට කලින් මිය ගිය රංජිත් බෝදාගොඩ මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් ඒ අතර සිරිමා බෝදාගොඩ, ඒ සොහිරියට, ලක්ෂ්මණ බෝදාගොඩ මහත්මයාට, ඒ වගේම චන්ද්‍රා බෝදාගොඩ, ඒ මිය ගිය සියලු ඥාති උසීපත් කරගන්න. ඉතින් මේ පින්කමට සහභාගී වෙච්ච පින්තුනේ හැම දිනාමත් හොඳට සිහිපත් කරගන්න ඔබ නමින් මිය ගිහපු ආච්චිද සීල ඇති, අම්මල තාත්තල ඇති, සහෝදර සහෝදරියන්, ඒ හැම දිනෙකමත් හොඳට සිහියට අරගෙන එයාට මේ උතුම් පින්කම ආනිසංස අනුමෝදන් වේවා. එයා කොහේ සිටියත් මේ පින්කම දැක සතුටු වේවා. සුගතිගාමි වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතින පුණ්‍ය ආනුමෝදනා කරුවන් පෑන් වඩලා ගාතාව කියන. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යථාවාරිවහ පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වත්තං යථානින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංසයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්කමට සහභාගී වුණු උදව්පකාර කළ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණසම හේතු වේවා කින පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි, මල්ලිකා නෝනා මහත්මිය ලෙසන්ති නෝන ඇතුළු පිනතුනි හැම දෙනෙක්ම හුඟා සතුටට පත්වන්න දුරබැහැර ඉඳලා දාන උපකරණ සකස් කරගෙන ඇවිදිලා ස්වාමීන් වහන්සේ උදෙසා සිද්ධ කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරවත්ව සිද්ධ කරගන්න ලැබුණා. හැම දිනාටම එක වගේ පින් වැඩෙන අලංකාර පින්කමක් අද දිනත් තමන්ගේ දෑතින් සිද්ධ කරගන්න ලැබුණා කියලා තව තවත් හිතේ සතුට ශ්‍රද්ධාව දිනු කරගන්න. මේ සියලු පින්කමල ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත් වන කාලයේ වඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං වන්දහා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතු.